2013 වසරේ 12 වෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. ජීවිතේ මිනිස්සෙකු විසින් බෞද්ධයෙකු වීමට නම් භවයෙන් නිදහස් විය යුතුයි. එහෙම නැත්නම් මමංකාරයෙන් නිදහස් විය යුතුයි. ඒ ආකාරයට තමයි බෞද්ධයෙක් නිර්මාණය වෙන්නේ. පින්නතුන් විශ්වාස කරනවද බුදුරජාණන් වහන්සේගේ සමයේ මේ දඹදිව තලයේ 7 කෝටියක් හිටිය කියලා කියන ජනගහනය. අදට වැඩිය එදා අඩුයි ජනගහනය. ඒකත් මම හිතන්නේ දඹදිව තලය කියන ප්‍රදේශයට අදාළව පමණක් වෙන්නේ නැති කෝටි 7ක්. අද ඉන්නෝනේ කෝටි 60ක් විතරනේ. ඒ නිසා ඒ 7 කෝටියෙන් 5 කෝටියක්ම එනිවම් මගටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ කොහොම සේවයක් තියෙන්නේ නැද්ද? කොහොම සේවයක් තියෙන්නේ නැද්ද? මම මේ වටපිටාවත් එක ධර්මයේ පැහැදිලි කරලා දෙන්නේ අපේ පින්නතුන්ට මෙතෙක් කියලා හෙන්නේ නැති ළඟ ළඟ සද්ධර්මය කියේන. දැන් අපි ටිකක් ඒවා සමතුලිත කරලා ලිහිල් කරලා මේ ෂයින් කරලා දෙන්න. ඈ තවත් උපමන්ත්‍රම් කරලා දෙන්නම්. ඒක කොහොමද තියෙන්නේ? ඒකත් අත්‍යවශ්‍ය දෙයක්නේ. ඒකත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ බුද්ධිය තියෙන්න ඕන. ඒ ඥානය තියෙන්නට ඕන. తత్ర తత్రాభినందనే නැවත නැවත මහණෙනි මේ මනස ඇලෙනවා. මිදෙන්න උත්සාහ කරන හැම මොහොතකම ඇලෙනවා. නැවත කැරකිලා ගිහිල්ලා තව කොහේ හරි අල්ල ගන්නවා. ඒකයි తత్ర తత్రాభినందనే කියන්නේ ඒකයි. ඒ නිසා අපි කොච්චර දෘෂ්ටිමේ වශයෙන් අලුත් වෙවි ගියත් හැම මොහොතකම පරීක්ෂා කරලා බලනකොට ජීවත් වෙන්නේ දෘෂ්ටියක. ඒක තමයි පුතඥ ලෝකේ හැටි. කොච්චර ධර්ම අවබෝධය කිව්වත්, කොච්චර විද්‍යාඥයෙක් කිව්වත්, කොච්චර මනෝවිද්‍යාඥයෙක් කිව්වත් ඔහු දෘෂ්ටිගත වෙලා. එහෙමත් නැත්නම් මේ වගේ දර්ශන ක්‍රමවේද පිළිබඳව පූර්ණ පරිණත දැනුමක් අරගන්න ඒ දැනුම මතත් දෘෂ්ටිගත වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි මේ ඉදිරිපත් වෙලා සියලු සංස්කාරකයන්ගේ නිදහස් කරන මනස ඇති කරවන්නට මේ වෙරදරන්නේ මහන්සි වෙන්නේ. හේතං සන්තං හේතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. ඒක හරිම සාන්තයි, ඒක හරිම ප්‍රනීතයි. දැන් මේ උදේ පින්නතුන් මේ සතුටින් අඬලගියේ. ඈ තව ප්‍රීතියටපත් වෙලා හේතං සන්තං හේතං පනීතං සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම සාන්ත වූ සම්සන් වූ අවස්ථාව. ඒ තුල ජීවත් වෙන්න, ඒ දේ දකින්න. ආයයි අර පරණ දේවල් වලට යනවට වැඩිය හොඳයි ඒ ප්‍රනීත භාවය දිගටම ප්‍රායෝගික කරගන්න, ප්‍රයෝජනෙට ගන්න. අවබෝධයට පත් වෙච්ච අය ඒක තවත් පැහැදිලි කරගන්න සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම සාකච්ඡාව, ඒ වගේම අපි අර සඳහන් කරන ලද මේ පූර්ණ නිදහස නැමැති ප්‍රාන්තය පරිශීලනය කර ගැනීමෙන් තව වඩාත් උපමට්ටම් කරගන්න පුළුවන්. මිනිසාට සියලු ප්‍රශ්න බැමිණෙන්නේ නිහඬව සිටීමට නොදන්නා බවයි. එහෙම දේශනා කරේ අචංචා හාමුදුරුවෝ. මේ ධර්මය අවබෝධ කරගත්ත හාමුදුරුවෝ කෙනෙක් තමයි අචංචා හාමුදුරුවෝ. තායිලන්තේ වැඩ හිටියේ. නිහඬව ඉන්න දන්නේ නැහැ. හැම තිස්සෙම මොහොක හරි ඇලෙනවා. ඇලිච්ච ගමන් මොකද ඇති වෙන්නේ? හඬක්. ඇලුනොත් හඬක්. දැන් මම දවසකුත් පැහැදිලි කරා, මේ හඬේ වෙනසක් ඇති වෙනවා. මේ විතරයි හඬක් මතුවෙනවා. දැන් මේසෙට තට්ටු කරාම එක හඬක්. පුටුවට තට්ටු කරාම මේ තව හඬක් තියෙනවා. මේ හැම දෙයකටම වෙනස් තියෙනවා. ඉතින් විවිධ හඬවල් මතුවීම පමණයි සිද්ධ වෙන්නේ. ඉතින් නිහඬ වෙන්න දන්නේ නැහැ. නිහඬ භවයේ කියලා අපි හිතාගෙන ඉන්නේ තවත් ක්‍රියාවක්, තවත් සංඥාවක්, තවත් රූපයක්, තවත් වේදනාවක් තමයි නිහඬ බව කියලා හිතන්නේ. නිහඬ බවත් විඳිනවනේ. ඒ නිහඬ බව නෙමෙයි මේ කතා කරන්නේ. මේ තමයි පූර්ණ නිදහස, පූර්ණ නිහඬ බව. ඒ පුජ්‍යලේකු විසින් නිහඬ වෙලා වැඩක් නැහැ. පුජ්‍යලේ අතහැරලා නිහඬ වෙන්න ඕන. පුජ්‍යලේගේ නිහඬියාවෙන් ඇති ඵලක් නැහැ. ඒක ආයේ හඬක් බවට පරිවර්තනය වෙනවා. ඒත් පුජ්‍යලයාගෙන් තොරව නිහඬ වුණාම ඒක මොනම විදියකින්වත් ආයේ හඬක් බවට පත් වෙන්නේ නැහැ. බලන්නේ නිහඬ බව අත්විඳින්න. සංඥාව තුළ කිසිවක් තබා ගන්න එපා. නිහඬ බව පුරුදු කරන ওই විදියටම සංඥාව තුළ කිසිවක් තබා ගන්න එපා. කිසිම සංඥාවකින් බලන්න එපා කිසිම දෙයක් දිහා. කිසිම ආකල්පයකින් කිසිම දෙයක් දිහා බලන්න එපා. කිසිම චේතනාවකින් කිසිම දෙයක් දිහා බලන්න එපා. චේතනාව කියලා කියන්නේ මේ සකස් කරගන්න ලද ආකල්පය. ඒ ආකල්පයකින් බලන්න එපා. හැඩයකින්, ස්වરૂපයකින් බලන්න එපා. හොඳයි, නරකයි, මධ්‍යස්ථයි කියලා බලන්න එපා. එහෙම බලන්නේ නැති වුණාම තමයි අපිට සජීවී ගුණය විඳින්නේ නැතුව දකින්න පුළුවන්. විඳින්නේ නැතුව දකින්න පුළුවන්. විඳින්නේ නැතුව දකින දේවල් අපිට පීඩාවක් නෙමෙයි. මුලින් වේගෙන් වේගෙන් තමන්ගේ සංඥාව තුළ බැඳිච්ච දේවල් තිබුණොත් ඒව දුරු කරන්න. දුරු කරලා සංඥා නිරෝධයටපත් වෙන සංඥාව තුළ මුකුත්ම නැති කරගන්න. හිස් කරගන්න. අපි මේ හිස් කියලා කතා කරන්නේ ලෝකයා හිස් කියලා හිතාගෙන ඉන්න අවකාශ රූපය නෙමෙයි. අවකාශ රූපයේ ඉක්ම වූ හිස් බව. ඊට පස්සේ තමන්ගේ සංඥා විවේකයටපත් වෙනවා. විඥානයේ විවේකයටපත් වෙනවා. නාම රූප විවේක වෙනවා. සලායතන විවේක වෙනවා. පස්ස නිරෝධ, මේ සියලු දේවල් නිරෝධ වෙනවා. ගත නිරෝධ වෙනවා. සිත නිරෝධ වෙනවා. විඥානයේ නිරෝධ වෙනවා. විමුක්ති ඥානයේ විමුක්ති ඇස විමුක්ති සිත පහළ වෙනවා. ඒ පූර්ණ නිදහසයි. ඒ පූර්ණ නිදහසයි. සාමාන්‍යයෙන් ටික වෙලාවක් කෙනෙක් වචනවල පැටළුනොත් ඒ විඥානයේ ඒ වේගය අර ලේවල තියෙන ශක්තියට ගලාගෙන යනවා. නමුත් ඒක ක්‍රමානුකූලව සංසිඳෙනවා. වචන වලට සමීප වෙන්න බැරි දුරකින් ජීවත් වෙන්න. වචන වලට සමීප වන්න බැරි දුරකින් ජීවත් වන්න. මේක හරි හැටි තේරුම් ගන්න. වචන වලට සමීප වන්න බැරි දුරකින් ජීවත් වන්න. ඈතින් ජීවත් වන්න. වචන වලට කිට්ටු වෙන්නවත් බැරි දුරකින් ජීවත් වන්න. වචනවලට නොවැටෙන තාක් කල්ම මනසේ සැහැල්ලු බව සැනසීම පවතිනවා. දිට්ඨිංච අනුපගම්ම සීලය, දෘෂ්ටිවලට නොපැමිණීමේ සීලය රකින්න. දෘෂ්ටිවලට නොපැමිණීමේ සීලය රකින්න. ඒක තමයි ලෝකෝත්තර සමාධිය වැඩි වීම. අතරක් නැති අන්තරික් සමාධිය. සම්මා සමාධිය කියන ගුණය එතන තියෙනවා. මේ බෙදලා බෙදලා අර එක එක විදියට හැදුවට එහෙම එකක් නැහැ. මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ගුණ අටක්. ඒ ಗುಣ අට එකට වැඩෙනවා. එකට පූර්ණත්වයටපත් වෙනවා. වර්ධව වටහා ගන්න හොඳ නෑ. දැන් ප්‍රඥා වුණත් එහෙමයි, වීරිය වුණත් එහෙමයි, සතිය වුණත් එහෙමයි. එහෙම වෙන වෙනම වැඩෙනවයි කියන එකක් නෑ. එකට වැඩෙන්නේ. එන මානසිකව අර දෘෂ්ටි වලටපත් නොවීමේ සීලේ තියෙන හැම මොහොතකම තමන් නිවාසනසනවා. තමන්ට බොහොම සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. ලෝකෙම තියෙන දේවල් බල බලා ඔළුව අවුල් කරගන්නවට වැඩිය හොඳයි තමන් දෘෂ්ටි වලටපත් වෙන්නේ නැතුව සිටින්න. ආකල්පමය වශයෙන් රිදුම් කෑමක්, දෙදුරුම් කෑමක් තමයි හැම මොහොතකම ඇති කරන්නේ. කම්පනය. ඒ නිසා අපි නිවුස් කියලා බලන්නේ, පත්තර කියලා බලන්නේ ඕව තමයි. ඒ කම්පන අද ඇති කරගෙන ඒ කම්පන තුලින් තමයි ජීවත් වෙන්නේ. මේ කාලයක් ගියා මේ කම්පන උමතුම් බවට මිනිස්සු ළඟපත් වෙනවා. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට ඒක දුකක් බවට පත් වෙන්නේ. එනිසා මම ජීවිතේ නොකරන වැඩක් තමයි නිවුස් බලන්නේ. මම පත්තරේක බලපු කාලයක් මතක නැහැ. අවුරුදු 10ටම පත්තරයක් බැලුවද කියලා මතක නැහැ. ඔය කෑම උතාගෙන එන පත්තර කෑල්ලක් දැක්කොත් තමයි මම හරි බලන්නේ මොනවද තියෙන්නේ කියලා. නැත්තම් මම ඉස්සර දකින හැම දෙයක්ම කියවපු කෙනෙක්. පොත් එහෙමත් පිටු තුනක් බලලා මැදින් බලලා අගින් බලනකොට මෙයා කියන්නේ මේකයි කියලා තේරෙනවා. ඉතින් ඒක බලන්න දෙයක් නැහැ. තියෙන සංස්කාර ටික මදිවල තවත් සංස්කාර දාගන්න ඕනේ. ලෝකෙම තියෙන ඒවා පකිස්තානෙ පිපිරෙන භූමිය අපිට මොකටද? ඒවා ඒගොල්ලෝ බලාගෙන ඒගොල්ලන්ගේ නට අපිට මොන අපි මොනව කරන්නේ? අපි නිකන් මේ කම්පනයක් හදාගෙන අයියෝ කියන්න. ඒක නිකන් මනස එක්ක ඍණාත්මක වෙන වේ දර්ශන දැකලා විෂිප්ත වෙනවා. ඇයි එහෙම කරගන්නේ? ඉතින් ඉස්සල් මිනිස්සුන්ට ඔච්චර sannivedanayak තිබ්බේ නැහැ. ඒ නිසා මිනිස්සු ගොඩාක් මානසිකව ලොකු විවේකයකින් ජීවත් වුණා. දැන් ලෝකෙ හා කෙලවරේ සිද්ධ වෙන දේ මේ සැනේ මේ පැත්තට එන නිසා ලෝකෙම තියෙන ඒවා ඔළුවේ දාගෙන ඔළුවේ තියෙන දේ නිදහස් කරන්න. ඒක මුළු ලෝකෙටම කියන්න. ඕගොල්ලොත් අන්න එහෙම වෙන්න කියලා. එතකොට හැමෝම නිදහස් මිනිස්සු බවට පත් වෙනවා. හැමෝම එකිනෙකාට හිරිහැරයක් නැති, කරදරයක් නැති, උපකාරක මිනිස්සු බවට පත් වෙනවා. එහෙනම් හොඳ. හැමෝම විශ්වාසවන්තනීය මිනිස්සු වෙනවා නම්, හැමෝම ඇත්ත කියන මිනිස්සු වෙනවා නම් මේ රටේ මානසික පීඩන ආතති ඒව නැහැ. මිනිසුන්ට වෙලා තියෙන්නේ සේවක කාර්කාදීන් තුල, ගනුදෙනු කාර්කාදීන් තුල කොයි වෙලාවෙ බොරුව රජ කරයිද කියන බය නිසා තමයි ඔය ඔක්කොම හැදිලා තියෙන්නේ. මේ ආරක්ෂාවල්, රැකවරණවල්, විධිවිධාන සියල්ලම යොදන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඉස්සරනම් ලස්සන රූමත් කාන්තාවකට පේදුරු තුඩුවෙන්, දෙවුන්දර තුඩුවෙන් පේදුරු තුඩුව දක්වා මේ මැණික් ගලක් අත තියාගෙන යන්න පුළුවන්ලු. දැන් මම දන්නේ මැණික් ගලක් නෙමේ, අඟුරක් අත අරන් යන්න පුළුවන් තත්ත්වෙත් තියෙනවා නේද? කිසි කෙනෙක් හැරිලා බලන්නේවත් නැහැ, මේ කියන්නේවත් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ඒ තරමට උසස් ප්‍රබුද්ධ මනසක් තිබිලා තිනවා. එහෙම ප්‍රබුද්ධ මනසක් ඇති වුණාට පස්සේ ඒ මනස කවදාවත් මේ ඒ තමන්ගේ ප්‍රබුද්ධත්වයට මේ වරදක් කරගන්නේ නැහැ. ඒකයි එතන එක નિરાයාසයෙන් පිහිටන දෙයක්. දැන් සමහර විදේශ රටවලුත් තියෙනවා ඒ මිනිස්සුන්ට මේ පන්සිල් අටසිල් එහෙම කියලා එකක් නැහැ. හැබැයි ඒ මිනිස්සු ප්‍රබුද්ධයි. ප්‍රබුද්ධ නිසා කිසි වෙලාවක කිසිම හේතුවකින් තව කෙනෙකුට කරදර වෙන්න වාහනයක් මේ නතර කරන්නවත්, හෝන් එකක් ගහන්නවත්, හරවන්නවත් එහෙම කරන්නේ නැහැ. හරියට ඉරක් ඇඳලා තියෙනවා එතන. ඒ ප්‍රබුද්ධ ගතියත් එක්ක ඉබේට මෙන්න දෙයක්. ඒ නිසා සද්ධර්මයේ තුලින් ප්‍රබුද්ධ වෙනවා. ඒ ප්‍රබුද්ධත්වයට පත් වෙනකොට තමන්ගේ හිත පිණිස, අන් අයගේ හිත පිණිස ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් මේ පරාර්ථකාමී කෙනෙක් පමණක් නෙමෙයි, ආත්මార్థකාමී කෙනෙක්. ආත්මార్థකාමී වෙන්න දැන් අපි කියලා දෙන්නේ ආත්මార్థකාමී වෙන්න එපයි කියලා. මේ බුද්ධ ධර්ම ගොඩක් ප්‍රසිද්ධ දහම් පාසලෙන් කියන්නේ ආත්මార్థකාමී වෙන්න එපා කියලා. ආත්මార్థකාමී විය යුතුමයි වෙන්න, පරාර්ථකාමී විය යුතුමයි වෙන්න. කල නොකල යුතු කරුණු දෙකයි. ඒ තමයි නිර්ර්ථකාමී වැඩ කරන්න එපා. ඒ කියන්නේ කිසියෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ කරන්න එපා. ඒ වගේම අනර්ථකාමී වැඩ කරන්න එපා. අහිතක් වෙන දෙයක්, විපතක් වෙන දෙයක් කරන්න එපා. එතකොට නොකල යුතු කරුණු දෙකයි නිර්ර්ථකාමී, අර්ථයක් නැති වැඩ. තමන්ටත් නෑ, අනුන්ටත් නෑ. සමහර තරහ ගියාම සමහර අය එයාටත් නැති වෙන, මෙයාටත් නැති වෙන මේ බාන්නේ පොලේ ගහන කට්ටිය. මේ නිර්ර්ථකාමී වැඩ. අනර්ථකාමී වැඩ කියලා කියන්නේ ඔය පාරමෙන්ද ගල් ගෙඩි ගන්නලා දිනේ යන්නේ. තවල කොල්ලෝ. වාහන ඉවරයි. කාඩ්බෝඩ් එකෙන් වහලා යනවා කියලා තියෙනවා. දාන්නේ මේ කාඩ්බෝඩ් තිබුත් එහෙම පාරමෙන්ද. ඉතින් නිර්ර්ථකාමී. ඒ කිය ඒව කරන්න එපා. ආත්මార్థකාමීන් පරාන්ත. දැන් මෙතන පිරිසක් තමන්ගේ රෙදි හොදගත්තා. තමන්ගේ හිත පිරිසුදු කරගත්තා. තව පිරිසක් ඒ අය රෙදි හොදනෝ බලාගෙන හිටියා. එදාර සමහර මහත්තුරු ඉන්නේ ගඟට ගිහිල්ලා නෝන රෙදි හොදනක මහත්තය ගොඩ ඉඳන් බලන් ඉන්නවා. ඒ වගේ මහත්තුරුත් මෙතන හිටියා. නෝනවරුත් ඉන්නවා. ගොඩාක් වැදගත්කම තියෙන අනුන්ගේ රෙදි හොදන බලාගෙන ඉන්න එක නෙවෙයි තමන්ගේ රෙදි හොද ගන්න එක. අලුත් අලුත් අප්පයට මම මුකුත් කියන්නේ. ඒක තමයි වැදගත්. ඈ? එතන මොකද්ද කියන්නේ? මොකද්ද මේ බන කියලා ඉතින් බලාගෙන ඉන්නවා. තේරුම් ගන්නත් බෑ. මොකද හේතුව ඒක තේරුම් ගන්නත් සෑහෙන මට්ටමක් තියෙන්න බෑ. ඉතින් පස්සේ ඉතින් කාලයක් ගියාම තමයි තේරෙන්නේ මේක වැඩේ හරියන්නේ නැහැ, දැන් මගේ රෙදිත් මං හොද ගන්න ඕන කියන අදහසට මාරු වෙනවා, එහෙම වෙන්නම ඕන. අන්න එවිට ජීවිතේ පැහැදිලි කරගන්න පුළුවන්. මේක තවත් සංකල්පයක්, කාටවත් අපහසුතාවයට පත් කිරීමක් එහෙමේ නෙමෙයි. තවත් දෘෂ්ටියක්, තවත් සංගමයක්, තවත් නේද, තවත් සොසයිටි එකක්, ඇසෝසියේෂන් එකක් නෙමෙයි මේක. මේක හරි නිදහස් විවෘත දහමක්. මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට මේ පොතපතේ ලියවිලා තියෙන්නේ සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ ධර්මය. අපි ඒක හරියට තේරුම් ගන්න ඕන. ඒක පූර්ණව අපි වටහා ගන්න ඕන. ඒකයි අපි කරන්න ඕන. පූර්ණව වටහා ගන්න ඕන. ඉතින් නිර්වචන අටුවා ලිව්වේවයි වැරදි තියෙනවා. ඒවයි තමයි අපි අර දොස් කියන්නේ ඒක. දැන් අමු පුතඥණෙක් බුද්ධ වචනයක් පෙරළුවොත් එහෙම පෙරලන්නේම ඒ පුතඥණ විදියටම තමයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ පෙළ දහමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳටම දිනනවා. අටුවාව තමයි නරක කළේ. දන්නවනේ ලංකාවේ අටුවාව ලිව්වේ කවුද කියලා? අමු පුතඥණෙක් ලිව්වේ. කොහොම ලියන්නේ නැද්ද? ඔළුවෙන් හිටගෙන ලිව්වා. එහෙනම් දැන් මේ තියෙන එක මේ ඔළුවෙන් හිටගෙන බැලුවොත් තමයි හරියට පේන්නේ. ඒ තරම් මේ පුතඥ මතවලින් පිරීලා මේ මිනිස්සයා අවසානයේ සිවුරු ඇරලා ගිහිල්ලා ඉන්දියාවේ බමුණෙක් හැටියට මළේ. ඒ තමයි බුද්ධිමය විප්ලව, ත්‍ස්තවාදය. නමුත් ඒ අතරම ජීවත් වුණා ඒ සද්භාවයේ මිනිස්සු ටිකක්, මේක රැකගෙන පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ පවත්වාගෙන එන පිරිස. ඒ නිසා නැවත මේක අති දුර්ලභව මතුවුණා. නැත්තම් ওই පින්නතුන්ට හුලං ඇදෑද හැමදාම ඉන්න හැෙන්නේ. හිලට අදිනව පහලට දානව, ඉහලට අදිනව පහලට දානව, ඉහලට යන්නෙත් නැහැ පහලට එන්නේ. ඈ හැමදාම එකම තැන ගණන් කර කර ඉන්නවා. 100ට ගණන් කරනවා, ආයි පල්ලෙහාට එනවා, ඉන්නවා. ඒක තමයි ජීවිතේ. සම්පූර්ණ නිදහසක් ලබන්න මේ ධර්මයේ මොනතරම් මිහිරද්ද. අපිට මේකේ අගේ ගොඩාක් දැනෙන්නේ අපි ওই හැම තියෙන භාවනාවක්ම කරලා මෙතෙන්ට මේ අවසානයේ මේ හමු මේ. මුලින්ම හමුුන්නේ නැහැ. කරන්න තියෙන සමත භාවනායි කියන ඒවා, විදර්ශනා භාවනායි කියන ඒවා, කසීන භාවනායි කියන ඒවා, අනිමිති භාවනාවයි කියන ඒවා, පිළිකුල් භාවනාවයි කියන ඒවා කරලා තියෙනවා. ඔය පිළිකුල් භාවනාවල් වමන යනකම් කරලා තියෙනවා. පිළිකුල් භාවනාව තදින් කරාම වමන යනවා. පිළිකුල තදින් දැනලා කැත හිදිලා කන දෙයි වමන යනවා. ඇයි ඉතින් මේ ඇඟේ පණුව ගහලා වගේ පේනකොට වමන යන්නේ නැද්ද? Tamanටම කැත හිදිලා වමන. එහෙම එහෙම කටයුතු කරපු නිසා අද නිර්භයව ඕන භාවනාවක් ගැන කතා කරමින්, ඒ භාවනාවේ ප්‍රතිඵල ගැන කතා කරමින්, අත්දැකීම ගැනත් කතා කරමින්, ඕනෑම කෙනෙකුට කරුණු පැහැදිලි කිරීමේ ඒ භාග්‍යයත් ලැබුණේ ඒ සියල්ලම තුල අතරමං වෙච්ච නිසාම තමයි. නැත්තං අනිත් අයට දෙන්නේ නැහැනේ මොකද්ද කියලා නේද? ඉතින් මම ඒ නිසා ඒ අතින් එක අතකින් මුලාවක් වින්දත් ඒක අද ශක්තියක් මට. හවල් භාවනාව ගැන කිව්වා මම. මට කියන්න පුළුවන් මම මේ භාවනාවේ පූර්ණත්වයට පත් වෙලා තියෙනවා. ඒකේ අත්දැකීම මේකයි, මේකයි ස්වභාවය කියන්න. ඒකේ තියෙන දුර්වලකම් කියන්න. දෘෂ්ටියකටපත් වීම කවදාවත් දෘෂ්ටිගත වෙච්ච කෙනෙකුට නම් දෘෂ්ටි වලින් නිදහස් කරන්න බෑ. මොකද ඔහුගේ කතාව නිම වෙන්නේ දෘෂ්ටිගත වෙලා. දෘෂ්ටිගත වෙච්ච කෙනෙකුගේ කතාව නිම වෙන්නේ දෘෂ්ටිගත වෙලා. සම්මා දිට්ඨියට පත් වෙන්න ඕන. සම්මා දිට්ඨිය ගැන කතා කළත් ඒක දෘෂ්ටියක් බවට හැඩගස්සන දෘෂ්ටිගත ලෝකය. සම්මා සංකල්පය ගැන කතා කරත් තවත් සංකල්පනාවක් මවනු සංකල්පගත ලෝකය. සම්මා වාචාව ගැන කතා කරත් තවත් වචන සමුදායක් එකතු කරනෝ මේ වචනවල අතරමං වෙච්ච ලෝකය. ඉතින් බුදුරජාණන් වහන්සේ හඳුනගෙන බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ඕන. එහෙම නැත්නම් ඒවා නිෂ්ප්‍රයෝජන දසදිස වන්දනාවක් වගේ වෙනවා. අර කිසි තේරුමක් නැතුව උඩට පල්ලෙහාට වැඳ වැඳ හිටින්නේ මිනිස්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ අඳුමතරම නිකම් වඳින්න එපා, මෙන්න මෙහෙම ආර්ථයක් ඇතුව වඳින්නේ කියලා. ඒ වගේ අර බුදුහාමුදුරුවෝ අඳුනගන්නේ නැතුව වන්දනාය තුලත් ඒ ප්‍රයෝජන වන්දනාව සිද්ධ වෙයි. ඒ නිසා බුදුහාමුදුර අඳුනගෙන වඳින්න මම නම් කණුවක් හිටවලා තිබ්බත් මේක ලෝතුරා බුදුහාමුදුර වෙනුවෙන් කියලා මම ඒ කණුවටත් ආචාර කරනවා. මොකද හේතුව ඒක සම්මුති ධර්මයක්. මොකද බුදුහාමුදුර කෙනෙක් කියන කෙනාව අපටිමයි කියලා අපි පරමාර්ථයෙන් දකිනවා. ඒ තුල ජීවත් වෙනවා, ඒ පරිසරයට පැමිණිලා ඉන්නවා. අරක ආචාර ධර්මය එකයි තියෙන්නේ. අපිට අනිත් අයව දහමට යොමු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔවුන්නේ දෘෂ්ටිගතව ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ දෘෂ්ටිවලට පුළුවන් තරම් අපි ඉඩ දෙන්න ඕන. එහෙම දීමින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ ඇත්තෝ ධර්මය කරා යොමු කරගන්න. දැන් ওই ජටිලියෝ එහෙම দমনය කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කරපු දේවල් නේද? අනේ බුදුහාමුදුර වැඩ ඉන්න කියලා කිව්වහම වැඩ ඉන්න නම් තැනක් නැහැ කිව්වා. නෑ මට කොහේ හරි ඉන්න පුළුවන්. ඉතින් මම ශ්‍රමණේක්නේ, ශ්‍රමණේක් ශ්‍රමණයෝ ඉන්න ස්ථානෙකට යන්න නැතුව වෙන කොහේ යන්නද? එහෙනම් ඉන්න කිව්වා අර ගිනිහල් ගේ කුස්සියේ. ඉතින් කැලෑව තිබුණේ, ඉතින් කුස්සියේ නාගේ කුත්තිටියා හිතුවා, හිතාගෙන ගියා අද භාග්‍යතුන් වහන්සේ ඉවරයි අර නයා ගහලා කනවා කියලා. බලනකොට නයත් හීලෑ වෙලා පාඩුවේ ඉන්නව, බුදුහාමුදුරුත් ඔහේ ඉන්නව, ණයත් ඉන්නව. ඊට පස්සේ බුදුහාමුදුරු ණය দমনය කරන්න නම් හරි දක්ෂයි කියලා හිතුවා. ඉතින් බුදුහාමුදුරු අනිත් අය දරපලනවා. ඉතින් බුදුහාමුදුරන්ටත් දරපලන්නත් වෙලා තියෙනවා ඒගොල්ලොත් එක්ක. දරත් පළලා තියෙනවා. අර කියන්නේ අදිෂ්ඨාන බලයෙන් එකපාරින් ඔක්කොම දර කෑලි කැඩිලා හරේ මෙහෙ ගියා කියලා වචන දැම්මට නැහැ. අරගොල්ලෝ දරපලනකොට බොරු අරන් දරපෙළුවා, කන්නේ වුණා, මිනිස්සුත් එක්ක හොඳට මිත්‍ර වුණා, සුහද වුණා. සුහද වෙලා වෙලා වෙලා දැන් මෙච්චර දේවලුත් කරලා කරලා මේ මිනිස්සු අපිට හරි කී කරුවිනේ. මේ මිනිස්සු කියන දේත් මං අහන්න ඕන, බලන්න ඕන කියලා හිතුණා. ඒකම විශාල ආලෝකයක් ඊට කලින් දවසේ දැක්කා. දැන් මේගොල්ලෝ බ්‍රාහ්මණයනේ අදහන්නේ, මහා බ්‍රාහ්මණ ලෝමව දෙවියන් වහන්සේ අදහන්නේ. හොඳ වෙලාව කියලා බුදුහාමුදුරු කල්පනා කරලා බුදුහාමුදුරු කිව්වා බ්‍රහ්ම රක්මෙ අයියේ මගෙන් ඇවිල්ලා බණ අහගෙන ගියා කියලා. දැන් බලන්න එකපාරට යන බ්‍රහ්මයා බොරු හරේ මෙහෙ කියන්න බෑ. දැන් මහා රක්මෙයා බණ අහගෙන ගියා කියලා කිව්වා. මේගොල්ලෝ ජටාවල් ටික එහෙම බිම දාලා වැඳගෙන බණ අහන්න පටන් ගත්තා බුදුහාමුදුරගේ. අන්න බුදුහාමුදුරු දහම කියලා දුන්නා. එතකොට මම බ්‍රාහ්මණයයි කියලා කියන්නේ මේ ඇයිටේ මේ ඇයිටේ කියලා පැහැදිලි කරලා දුන්නා. මේ අධ්‍යාත්මික ගැට ටිකෙන් ලිහිලා මෙන්න මේ විදිහට ක්‍රියා කිරීම තමයි මේ බ්‍රාහ්මණත්වයෙන් උදා කරගන්න තියෙන පරිසරය කියලා. ඒ නිසා හොඳම දේ තමයි මිත්‍රත්වයේ හස්තය, මිත්‍රත්වයේ දෑත දිගු කරලා අපි ඒ ඇත්තන්ව මිත්‍ර කරලා බණ අහන්න ඕන. දැන් පුංචිම ළමයි ටිකක් එකපාරක් බලහන්න යොමු කරගත්තේ මං කිව්වේ ඕගොල්ලන්ට සල්ලි දෙනවා 50. එහෙනම් රුපියල් 100 ගන්න දෙනවා මේ ටික අහගෙන ඉන්න ඕන. අහගෙන ඉන්න අයට විතරයි. බලන්න මේ උපායක් නේ. එතකොට අහගෙන ඉන්නවා. ඒ නිසා අපිට වැරදි කියලා කිසි කෙනෙක් වැරදි කරුවෙක් කරන්න නෙමෙයි තියෙන්නේ සියලු දෙනාම ලෝකේ සමත් කර ගන්න ඕන. මොකද මහා අනුකම්පාවක් නේ තියෙන්නේ. නේද? මේ ඇත්තන්ටත් මේ බොහොම පුංචි පුංචි සොරෙන් මේක ක්‍රමානුකූලව ටික ටික කියලා දුන්නා බොහොම සියුම් සොරයකින් ඒ බලය නිසා තමයි ඇත්තෝ යම් දවසක ලොකු බලයක් ගොඩනගා ගන්නෙ. හැබැයි මුලදී ඒ සරල භාවයේ නොතිබුණා නම් ඒක පාරට නේද? ඊපගම බැන වැදුනා නම් ඔය වැරදි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව අනුපූම්බ ක්‍රියා අනුපූම්බ ප්‍රතිපදා අනුකූලව සිත සැකසෙන්න කෙනෙක්ගේ වටපිටාවක් හදන්න. ඒ නිසා මේ දේශනා තමන්ගේ ඥාතීන්ට තමන්ගේ මව්පියන්ට ඇහෙන සලස්සන්න. ඒ සලස්සීම තුලින් ඒ ඇත්තන්ට පුළුවන්කම තියෙනවා මේ චේතනාවකට නොවි චේතනා කර්ම ඉක්මවා යන කර්ම සංසිඳවන දහම තේරුම් කරගන්න. කම්ම නිරෝධාය සංවත්තති. බලන්න කොච්චර ලස්සන දෙයක. කර්ම නිරෝධ කිරීමේනුයි සැනසෙල්ල ලැබෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා. දැන් අනිත්‍ය සංස්කාරයක් බවට පත් කරගෙනනේ ලංකාවේ අය ඉන්නේ. අනිත්‍යයට පදයක් හදලා තියෙන්නේ, ගොතලා තියෙන්නේ, සංකල්පයක් දාලා තියෙන්නේ. අනිත්‍ය සංස්කාරයක් බවට පත් වෙලා දැන් බුදුහාමුදුරු දේශනා කරේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. අපේ ඉන්න ගෞරවනීය භාවනා යෝගී හාමුදුරු ටික එකතු වෙලා අනිත්‍ය සංස්කාරයක් බවට පත් කළා. එකන අනිත්‍ය වචනයක් අනිත්‍ය සංකල්පයක් අනිත්‍ය යම්කිසි දර්ශනයක් බවට පත් කළා. ඒ නිසා කිසි විටක අනිත්‍ය කියලා කියන්නේ තවත් සංස්කරණයක් නොවේ යුතුයි. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ අනිත්‍ය සංස්කාරයක් බවට පත් කරගන්න එපා. අනිත්‍ය අනිත්‍යයි. හෑ අනිත්‍යද නිට්ටයක් දෙන්න එපා. අනිත්‍ය අල්ල ගන්න එපා. අනිත්‍යයි කියලා දෙයක් ලෝකේ නැහැ. අනිත්‍යයි කියලා දෙයක් ලෝකේ කෙනෙක් ඉන්නව නම් තියනවා කියලා කියනවා නම් එයා තමයි අනිත්‍ය සංස්කාරයක් බවට පත් කරගත්ත කෙනා. පැහැදිලි නේද? දැන් මෙහෙම කිව්වහම කියයි කවුද ඔය බණ කිව්වේ? කවුද ඔය වැඩි බණ කියන්නේ? අනිත්‍ය කියලා දෙයක් නැත්තේ කොහෙද? මේ තියෙන්නේ අගේට පොතේ ලියලා. තේ ඔහු ඕලෝක පිළිගන්නවද කියලා හයි. ඒක තමයි හැමදාම උන්වහන්සේගේ වෙනස කියලා කියන්න ඕනේ. ඈ උන්වහන්සේ අනිත්‍ය සංස්කාරයක් කරගෙන නැහැ නේ. ඒකයි අනිත්‍යයි කියන දෙයක් නැහැ කියලා කියන්නේ කියලා. හ්ම්. ඒ දුකයි කියන දේ අතහැරියොත් දුකක් නැහැ නේ. දුකයි කියන දේ අතහැරියොත් දුකක් නැහැ. අනාත්මයි කියන දේ අතහැරියොත් අනාත්මක් නැහැ. අනාත්මයි කියන එක ග්‍රහණය කළොත් විතරයි අනාත්ම තියෙන්නේ. ඉතින් මම කියන සමහර වෙලාවට මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක උන ඇතෑරලා දාන්න ඕක විසිකරන්න බලන්න බෞද්ධයන්ට කියලා අපේ අයට හවුඳුට හපෝ බෑ. ඒක අපේ දායාදේ. ඒක අපි විසිකරන්නේ අම්මෝ. ආටුවේ හරි කොටුවේ හරි තියලා අපි ඒක රකින්නවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වීසි කරන්න දීපු දේවල් අල්ලගෙන අත්තරින් තියෙන දේවල් අල්ලගෙන ඒකයි වරද. ඉතින් අනිත්‍ය කියලා කියන්නේ ස්වභාවයක් නෙමේ, දුක කියන්නේ ස්වභාවයක් නෙමේ, අනාත්මයි කියන්නේ යම්කිසි ස්වභාව ධර්මයක් නෙමෙයි. යම්කිසි ස්වභාවයක් හඳුන්වා දීම සඳහා පාවිච්චි කරන වචනයක්. ඒ තුළ ස්වභාවයක් නැහැ. නිර්වාණය අපූර්වයි. ඒතං සන්තං ඒතං පනේතං. මන් දන්නේ මට නම් තියෙන නිවීම ඒකයි. මේ නිවිච්ච පින්නතුන් ටික දැක්කහම මට මහ පුදුම සතුටක් දැනෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ඇවිල්ලා මට කතා කරනකොට මගේ ඇහෙනුත් කඳුලක් නැතකින් එනවා. ඒක දුකට එන දෙයක් නෙමෙයි, ඒක දහම් ප්‍රීතිය මගින් දහම් ප්‍රසාදනීය ගුණයක් තමයි ඒ ගලාගෙන එන්නේ. ඉතින් උදෑසනත් මේ පිරිස මේ එකතු වුණාම මට හරි සන්තෝෂයක් දැනෙනවා. මේ ධම්මග යන පිරිසක් මේ එකතු වෙලා මේ ලොකු සාකච්ඡාවක් කරන්න පටන් ගන්න කියන සතුට අපිට දැනෙනවා. නැත්තම් පුතඤ්ජන ලෝකන් දේශ මොහ සිත් එක්ක කටයුතු කරන්න ගියාම ඒ සිත්වල තියෙනා වූ කිලිටි භාවය අපේ සිතට අහු වෙනකොට මහා දුකක් දැනෙන්නේ. මහා දුකක් දැනෙන එක අපේ සිතේ තියෙන දෙයක් නෙවෙයි. අනේ මේ මේ මේ මිනිස්සයා මේ සතා කොතරද ඉන්නේ කියලා. ඊළඟට ඔවුන්ව අපි කෙරෙහි දකින්නෙත් වැරදි විදියට. ඔවුන්ගේ මීටරේ වැරදි. ඉතින් ඒ නිසා ඉතින් අපිට ඒක එකවර නිවැරදි කරන්නත් බෑ. ඉතින් සංවේගයක් උපදිනව පව් මේ මිනිස්සු කොහේ කොහෙන් කොතනට ගිහිල්ලා කවද නතර වෙනවද කියලා. ඉතින් නමුත් ධර්ම අවබෝධයෙන් යුක්ත පිරිසක් දැක්කහම ඇත්තන්ගේ හදවත් පිරිසුදු වෙනවා. පිරිසුදුයි හදපතුල වඩාත් පිරිසුදුයි. අවබෝධයේ මතුපිටින් අනිත් අයට වඩා බොහෝ පිරිසුදුයි. කුඩා කුඩා ආශ්‍රව ධර්ම තිබුණද ඒක මහා මානව හැඟීමක් හඳුනගන්න, මානව ලක්ෂණ දකින උත්තරීතර මිනිස්සෙක් දුටුවාම ඇතිවන ඒ උත්තරීතර මනුෂ්‍යත්වයේ දුටුවාම ඒ తත්වය අපිට දැනෙනවා. උත්තරීතර මිනිස්සෙක් වන්න. මනස උසස් කරගන්න. මේ ලෝකේ පුහුදුම අයගේ මනස තියෙන්නේ තිරිසනේ. තිරිසනේ කියන්නේ ෂණ තුනයි. ෂණ තුනක් කියන එකට තිරිසනේ. මොකද තිරිසනේ කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා. තිරිසනා කියලා කියන්නේ එතෙන්ට. සුඛ දුක්ඛ උපේක්ෂාවන් වල ඉන්න කෙනාට තිරිසනද. සාමාන්‍ය සතුන්ුත් එහෙමනේ, කැම දෙකක් දුණොත් නැට්ට ගන්නවා, පොල්ලෙන් එහුවොත් හපා ගෑවා. නිකන් ගලවට හිටිය. තිරිසනේ වැඩ කරන්නේ නැහැ. තරහා ගියොත් තබා ගන්නවා. එයාට හොඳයි කියලා එන කැන්ටනවා. ඊට වැඩි දෙයක් දකින්න ජීවිතේ මිනිස්සෙගේ. ඊට වැඩි දෙයක් දකින්න කෙනෙක්ගේ ජීවිතේ. අන්න ඒකයි වැදගත්කම. ඒසා මනුස්ස බවට පත්වන්නේ, මනස උසස් බවට පත්වන්නේ ඒ සද්ධර්මාභිලාෂයත් එක්කමයි, අවබෝධයත් එක්කමයි. ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන් ඒ හැම අවස්ථාවකම ඔබ කිසිවෙක් නොවෙන්න සම්මුතිය කළ යුතු කාර්යයක් තියෙනවා නම් ඒ කාර්යයන් එලෙස සම්මතයට අනුකූලව සම්ප්‍රදානුකූලව ජීවත් වන්න, කටයුතු කරන්න, කිසිවෙක් නොවි හැම විටම සහල්ලුවෙන් සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම ඇති වෙන හැම දෙයක්ම මානසිකව දර්ශන හේතුවක්ම නෙමෙයි. දැන් අපි නගරේ කැවිදගෙන ගියාම ඔළුව ගැක්කුම හැදෙනවා. ඒක දර්ශනයේ ප්‍රශ්නයක්ද? ඒකට හේතුව අර කාබන් සහිත ඔක්සිජන් අඩු මේ අපිරිසුදු වාතය ආග්‍රහණය වීමේ. පීනස තිබුණොත් උදෙන්නේ නැහොත් කැස්ස වෙනවා, ඉම්බිරිසා වෙනවා. ආමඳුරේ මට කිම හුමක් ගියා, මොකොත් දන්නේ. ඒ අහන්න එපා ඒවා අපේ. සාමාන්‍යයෙන් ඔළුව පිළිබෑවම කිමෝන් යනවා. ඈ? කිය ප්‍රෙෂර් ඩිංගක් වැඩි වෙලා වගේ නේද? ડોක්ටර් හම්බ වෙනවා කියලා බලන්න ඕන. මොකද ඒවා ඒ කායික පැත්තේ දේවල් තියෙන වෙනම හේතුන් නිසා ඇති වෙන දේවල්. ඒවට අපි කිසිම සම්බන්ධතාවයක් නැහැ. දැන් මෙහෙ ඇවිල්ලා ඉන්නේ ගොඩාක් ප්‍රෙෂර් කාර්යය. දැන් නිකම්වත් නේ බොක් ගාලා ගියොත් එහෙම අපිද වගේ කියනවා. මේ කබල් මැසින් ගෙනල්ලා තියාගෙන ඉන්නේ ඉතින්. ඒ නිසා ඒවයි වගේ කීම ඒගොල්ලෝ බාර ගන්නවා. නේද? අපි දැකලා තියෙනවා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු නැති වෙනවා, දේශකයෝ නැති වෙනවා, දේශනාව කරගෙන ඉඳි සහවක නැත. ඒ නිසා අපිට ওই වගකීම නම් මේ බාර ගන්න බෑ. හරිනේ? ඒ නිසා හැමදේම මේ භාවනාවට දාන්න යන්න එපා. ඒවා එක කායික හේතු. දර්ශන සම්පත්තියක් තමයි මෙතන තියෙන්නේ, ඥාන සම්පන්නතියක්. ඒ හැමදේම තමන්ගේ සිතුවිලි, ක්‍රියාවන්, දැකීම් සාමාන්‍ය ස්වභාවයට වඩා අතික්‍රමණය කොට අභිභවා ලෝකයේ දකීමේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා ඒවා තුල පටලෙන්නේ නැතුව, ඒවා ග්‍රහණය කරගන්න නැතුව, ඒවා තුල නොඇලීමෙන් සිටීමේ හැකියාව ලැබෙනවා. ඒකයි වැදගත්කම. එයා කිසිවෙක් නොවී හැම විටම ක්‍රියා කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ අපි අවබෝධ කරගත්ත ධර්මයේ සත්‍යයක් නෙමෙයි. කිසි වෙලාවක කියන්න එපා මේ අපි අවබෝධ කරගෙන තියෙන පරම සත්‍යයයි හොඳම එකයි, ඔරිජිනල් එක තමයි, ඩුප්ලිකේට් නෙවෙයි, ලෝකල් නෙවෙයි, මේවා නියම ධර්මයි කියලා එහෙම කියන්න එපා. මේක කිසිම සත්‍යයක් නැහැ. හේතුව මෙහි අසත්‍යයක් නැති නිසාමයි. සත්‍යයක් තියෙන ඕනම තැනක අසත්‍යයක් තියෙනවා. හරි. එහෙනම් මේක සත්‍යයක් නෙමෙයි, අසත්‍යයක් නැති නිසා මේ ධර්මයේ තුළ මේක සත්‍යයක් නෙමෙයි. ওই සත්‍ය අසත්‍ය දෙකේ යුද්ධේ තියෙන්නේ අර තර්කයේ ජීවත් වෙන සමාජය තුළ. අතක්ඛා වචර වූ තැන සත්‍ය අසත්‍ය දෙක නැහැ. සාපේක්ෂිතවාදය නැහැ, නිර්පේක්ෂිතවාදය නැහැ. දීතේ අපූර්වයි. එතකොට තමයි ජීවිතේ ලස්සන. ඈ සත්‍යය කියලා අල්ලගත්තොත් එහෙම බුදුව ලෙඩක් වෙන්නේ නේ. මේක ඔප්පු කරන්නම කෑ ගහන්න වෙනවා. ඒ නිසා මේක සත්‍යයක් නෙවෙයි, අසත්‍යයක් නෙවෙයි. එහෙනම් මොකද්ද? මොකක්ද දෙන්නේ? ඒක හරි පිස්සුවන්නේ. ඔව්, ඔබ ඉන්නවට වඩා ඒක වෙනස් නිසා ඒක පිස්සුවක් තමයි. ඒ උනාට ඒ පිස්සුවේ මහ පුදුම සැනසෙල්ලක් දැනෙනවනේ. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඔබටත් ඒ පිස්සුව ගොනුනොත් හොඳයි කියලා. ඈ ඒ විශ්වදෙනි මරත් හරිය සැනසෙල්ලක් ලැබෙනවා. තේනවා. ඉතින් අපි ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන්ට ගිහින් කිව්වලු මේ ආවල් තැන මේ හාමුදුරු කෙනෙක් මාර්ගඵල දෙනවයි කියනවය. ඒක මහා හරි පිස්සු කතාවක් නේද හාමුදුරුනේ කියලා ඇහුවලු. අපේ ආනන්ද මෛත්‍රී හාමුදුරු කියපු වචනේ මොකන්ද කියලා දන්නවද? උන්වහන්සේ කිව්වලු ඒ මාර්ගඵල අවබෝධ වීම පිස්සුවක් නං, ඒ පිස්සුව හැමෝටම බෝ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කිව්වා. උන්වහන්සේ මහා ප්‍රඥේ බොහෝම නිහඬව මේ සම්මුතිය තුළ සම්මුති ඉක්මවා ගේපු දර්ශන මැද්දේ තාම නිහඬව මහා විශ්ව ගවේෂණය කරපු ස්වාමීන් වහන්සේ. ඊළඟට අපේ රේණුකාන චන්දවිමල මහානායක හාමුදුරුව කියපු දේවල් තුළ පරමාර්ථය මේ සමාජයට හැඳින ගන්න බැරි වුණා. නමුත් මේ සම්මතය තුළ ඉඳගෙන මේ ශාසනය කියන එකක් කළමනාකරණය කරලා හදලා විනය මේ පොතක් නිර්මාණය කරලා ශාසනාවතරණයක් නිර්මාණය කරලා මේ ශ්‍රී ලංකා දිරණේ නැවත සම්බුද්ධ ශාසනය යම්කිසි කළමනාකාරීත්වයක් භික්ෂුත්වයේ ලැබුවනම් ඇති කළා නම් ඒ ඇති කළේ රේණුකානි චන්දවිමල මහානායක හාමුදුරු. උන්වහන්සේ කියපු ඒ ගැඹුර අර වචන ඔස්සේ බලනතුරු ඒක තේරෙන්නේ නැහැ. වචන ඉක්මවා බැලුවොත් තමයි තේරෙන්නේ. අර අනිත් පොත් කියෝ කියෝ ඉඳලා ඒව අර්ථ වලින්ම මේව බලලා හරියන්නේ නැහැ. ඒ වගේ ගැඹුරු අර්ථ බලන්න පුළුවන්. වහන්සේගේ ජීවිතේ මොනතරම් නිහඬ සහ අවබෝධාත්මක ජීවිතයක් තිබුණද නැද්ද කියන එක. අවබෝධ ප්‍රත්‍යක්ෂ කරගන්න එක වගේ නෙමෙයි, ඊට වඩා මං හිතන්නේ දහස් ගුණයකින් අපහසු දෙයක් තව කෙනෙකුට අවබෝධ කරවන එක. ඒකට ලොකු මානසික කැපවීමක්, ධෛර්යයක් යොමු කරන්න ඕන. ඈ ඈ දැන් මම නම් සාමාන්‍ය මඩට බැහැලා ගිසි කෙනෙක් ගොඩ දාන ස්වභාවයක් නැහැ. ලණුවක් දාලා බලාගෙන ඉන්න පුළුවන් නම් එනවා. ගහගෙන යනවා නිකන් පැනලා දරි පිටි ගාලා අරගෙන එන ගතියක් නැහැ. මේ අත්තක් හරි දානවා අල්ල ගන්න ඕන පුළුවන් නම් අල්ලගෙන එනවා කියලා. ඒ වගේ නෙවෙයි අපේ පින්වත් මේ ධර්ම දේශනා කරන පින්නතුන් මේ මඩට බැහැලා වගේ අරගෙන කට්ටිය ගොඩට හැදගෙන ඉන්නේ නේද? අපේ සන්දයා ගුණවර්ධන මැතිණිය අනිකුත් අපේ පින්නතුන් ඉන්නේ මේ මහා සද්භාවයක් කරන්නේ. ඉතින් ඔහොම අපි ඒ කාලේ කරනකොට දැක්කේ මේ අපිට මේ නිකන් ඉන්න බැරුවර කරන වැඩක් කියලා. තායිටි මේ අපිට මේ අපි මේ දෘෂ්ටියක් පතර වුණා මේ අපිට මේ ජොබ් එක ගන්න නිසා කරනවා කියලා. හන්දෙන් හාමුදුරුවෝ බණ කිව්වනේ එච්චර ගණන් ගන්න. මොකද උන්වහන්සේලාගේ ජොබ් එකනේ හැමදාම කියනවනේ. ඉතින් මෙතුණේලා දේශනා කරනකොට ඒක දිහා ටිකක් නැවුම් විදියක බලයි. මොකද හේතුව මේගොල්ලන්ගේ ජොබ් එක මේක නෙවෙයි, රස්සාව මේක නෙවෙයි. ඈ මේගොල්ලෝ මේ දාන ගන්නෙත් නැහැ, පඩි ගන්නෙත් නැහැ, ආවාස ගන්නෙත් නැහැ, විදුලි බිල් ගන්න ගාස්තු ගන්නෙත් නැහැ, මුකුත් නැහැ. පින්පෙට්ටි වලට පිරෙන දේවල් ගන්නෙත් නැහැ. ඈ බෝගහේ බඳින පඳුර ලිහා ගන්නෙත් නැහැ, මුකුත් නැහැ. තේකනේ ශාසනය තියෙන්නේ, බුද්ධ ශාසනය තියෙන්නේ අවබෝධය තුළ, ප්‍රත්‍යක්ෂතාවය තුළ. මේක ප්‍රත්‍යක්ෂ කළ යුතු ධමයක්, ආකල්පමය මත නොරැඳී සිටිය යුතුයි. ධර්මයේ විචක්ෂණශීලීව ගවේෂණාත්මකව සොයන්න පරේෂණාත්මකව සිතන්න. ඔබටම ජීවිතයේ ප්‍රත්‍යක්ෂ වෙනතුරු කරුණු කිසිවක් පිළිනොගන්න, ප්‍රතික්ෂේප නොකරන්න, හැම විට විවෘතවන්න, මධ්‍යස්ත පරේෂකයෙක් වන්න, ගවේෂකයෙක් වෙන්න, විචාරශීලී පුජ්‍යලයෙක් බවට පත් වෙන්න. එච්චරයි ධර්මයේ දකින්න තියෙන මාර්ගය. එච්චරයි. මේක පිළිගන්න යන්නත් එපා, මේක ප්‍රතික්ෂේප කරන්නත් එපා, නිත්‍යව ප්‍රතික්ෂේප කරන්නත් එපා, දුස් කියන්නත් එපා, බැනවදින්නත් එපා, මුකුත් එපා. තාම මධ්‍යස්ත පරේෂකයෙක්, ගවේෂකයෙක් වෙන්න. ඔහුටයි මේ සත්‍ය හොයාගන්න පුළුවන්. ඒකනේ ලෝක විද්‍යාඥයෙකුට ආගමක් නැහැනේ, මනෝවිද්‍යාඥයෙකුට ආගමක් නැහැ. මොකද ආගම් වල කියන දේවල් කරන්න ගියොත් එහෙම මනෝවිද්‍යාව හොයන්න හම්බෙන්නේ නැහැ. සමහර ආගමික සාස්ත්‍රවරුයි කියාගත්ත උදවිය මේ ඇත්ත වශයෙන්ම කවුද කියලා හිතාගන්න අමාරුයි. මොනවද ඒ කිව්වේ කියලා හිතාගන්නත් හරි අමාරුයි. මොකට ඒව කිව්වද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් ඒව පසුකාලීනව වෙනස් වෙන්නේ නැති. එහෙම නැත්නම් ඒගොල්ලෝ මොනවා හරි නිින්දෙන් අවදි වෙලා වගේ, හිනින් අවදි වෙලා වගේ කියපු දේවල් වගේ කියලා හිතන. මොකද ලෝකෙටවත්, Tamanටවත්, කාටවත් හිත පිණිස නොපවතින කරුණු ඒව තුල තිබෙන නිසා අනාගතයේදී සියල්ලම බුද්ධිමත් සමාජයේ විසින්, ඥානවන්ත සමාජයේ විසින් බැහැර කරනවාමයි. මොකද ජන විඥානයත් තුලනේ මේව තියෙන්නේ. දැන් අර ආගම් හංගගෙන ඉගෙනුවට දැන් ආගම් හංගගෙන උගන්නන්න බැහැ. අන්තර්ජාලය ඔස්සේ ඉගෙන ගන්න කෙනාට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ලෝකේ මේ සියවස චින්තනයෙන් පෝසත් වෙන සියවසක්, අධ්‍යාත්මික සියවසක් කියන්නේ ඇත්ත. මේ නැගින ස්වභාවය ඒකාන්ත වශයෙන් මිනිස්සු ඉහළටම ගෙනියනවා. අපි නෙවෙයි, සමාජයේ අය. ඒ ඒ සමාජයන් වල ඒ ඒ ආගම් තුලින්ම මතුවලා ඉහළට යනවා. නිසා කිසි දෙයක් ලෝකෙ ඉතුරු වෙන්න ඕනේ නැහැ. ඔක්කොම මිනිස්සු, මොන ආගමක සාස්ත්‍රවරයෙක් වුණත් ඒ මිනිස්සයත් මිනිස්සෙයි. යන්ට අපි මිනිස්සෙක් හැටියට බාර ගන්න ඕන. මුස්ලිම් වුණත් මිනිස්සේ ඈ ඒක ඒගොල්ලෝ අපේ කඩේට එන්නේ නැති එක විතරයි ප්‍රශ්නේ. නැත්නම් මිනිස්සෙක් ඈ දැන් අපි ඒගොල්ලන් සලකුවන ඒගොල්ලෝ අපිව ආක්‍රමණය කරන වගේ ස්වභාවයක් තියෙන එකයි ප්‍රශ්නේ. ඒ වුණාට මිනිස්සයෝ හැබැයි මේ මිනිස්සයාට මනුස්සකම මතු කරගන්න මනුෂ්‍යත්වයෙන් කියා දිය යුතුමයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? නරියට ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙනවා. වලේ වැටිලා හිටපු කොටියෙක් නම් ගොඩ ගත්තා මේ මුවෙක් ගිහිල්ලා. වලේ වැටලා හිටපු කොටියෙක් ගොඩ ගත්තා ලණුවක් දාලා මුවෙක් ගිහිල්ලා. ගොඩට ආපු ගමන් කිව්වේ මට හොඳටම බඩ ගිනේ මට දැන් උඹ රණ්ඩු වරියෝ. ඈ මුවා වලේට ගොඩ ගෝන වත්තක් දාලා එහෙම තල්ලු කරලා කොහමරි ගත්ත කොට ආපු ගමන් කිව්වේ මාත්තක් දැම්මක නම් ඇත්ත දැන් මට උඹ කණ්ඩු කිව්වා. කිව්වා එහෙම කන්න එක හරි නෑනේ මේ කැලේ රජතුමා ඉන්නෝ අපේ නරි හාමි. එයා ඒ රජුරුවන්ගෙන් ගිහිල්ලා ප්‍රශ්නේ විසඳගමු අපි. විසඳගෙන මේ එතකොට උත්තරයක් දුන්නොත් ඔබට මාව කන්න කියලා කන්න කිව්වා. ඊට පස්සේ නරිය කිව්වා හරි මම ප්‍රශ්නේ විසඳන්නම්. හැබැයි ඔහොම ප්‍රශ්නේ විසඳන්න බෑ. හරියටම මේක පැහැදිලි වෙන්නේ නැහැ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒ නිසා කවුරුත් හිටපු තැන් වලට යන්න කිව්වා. හා කිව්වා ඉතින් කොටියට නැවතත් ගිහින්ල වලට බැස්සා. වලට බැහැලා පස්සේ මුවා ගොඩ ඉන්නවා කිව්වා මීට පස්සේ දූතනන්ට උදව් කරන්න එපා කියලා. දූතනන්ට උදව් කරන්න එපා කිව්වා. ඈ උදව් කරනවා නම් සුදනෙකුට උදව් කරන්න කියලා. ඒ වගේ කෙනෙකු මිත්‍යා දෘෂ්ටියේ ඉද්දි මේගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටිය දියුණු කරගන්න උදව් කරන එක නෙමෙයි අපි කරන්න ඕන. රටක් හැටියට, රජයක් හැටියට, මිනිස්සු හැටියට ඒගොල්ලෝ සම්මාදිටික කරන එක. නිවැරදි මගට ගන්න එක. ඒක මාර වැඩක් වෙනවා නේ. මිත්‍යා දෘෂ්ටිය කෙනාට මිත්‍යා දෘෂ්ටිය යන්න උදව් කරනවා. සම්මාදිටිය කෙනාට සම්මාදිටිය යන්න උදව් කරනවා. කවුද එතකොට මේ මිනිස්සයා? වැඩක් නෑ. ඒ නිසා අපි හරියට තේරුම් කරගන්න ඕන කොහොමද මේ සමාජගත කරන්න ඕන මේ දහම කියන එක. මේ රටේ බේත හදන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රිකවාදී ජන රජය. ඇයි? මුස්ලිම් පාසල් වෙනම, ක්‍රිස්තියානි පාසල් වෙනම, බෞද්ධ පාසල් වෙනම. ළමයි එහෙම කොටු කරලා හැදුවාම ප්‍රශ්නනේ. එහෙම නෙවෙයි, මේක ගවර්න්මන්ට් ස්කූල් කියලා දානවා. මේ ඕනම ඉස්කෝලේකට ඕනම ළමයෙකුට ඕනම විදියකට යන්න පුළුවන් ශ්‍රී ලාංකික මොඩලයක් යටතේ අධ්‍යාපනය තියෙන්නේ. එච්චරයි. ඒක ගැටලුවක් නැති වෙනවා. එහෙම ජාතික ඉස්කෝල ජාතික නැහැ, ශ්‍රී ලාංකික පාසල් තියෙන්නේ. ඊළඟට පූජනීය ස්ථාන කියලා ගත්තාම එහෙම එහෙම මේ ඕන ඕන කෙනාට මේ විදියක් නැහැ. ඒක විවෘත ස්ථානයක්. ඈ පොදු ස්ථානයක. ඒකට ඕනම ආගමිකට ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පැවිසි අතරද යන්න පුළුවන්. ඒක හොර දේවල් තියෙන්න බෑ. අන්න එහෙම වෙනවා නම් තමයි මේ රටේ මේ බේද බින්නකම් නැති වෙන්නේ. ඈ දැන් සමහර තැන් තියෙන ඒ කෝවිල් වලට පල්ලි වලට ඒකට යන්න බෑ මුස්ලිම් නොවන කෙනෙකුට. එහෙම නැත්තම් කතෝලික නොවන කෙනෙකුට. එහෙම නැත්තම් බෞද්ධ නොවන කෙනෙකුට. එහෙම බෑ. දැන් මෙතෙන්ට මුස්ලිම් අයත් වෙනවා, ක්‍රිස්තියානි අයත් වෙනවා, බෞද්ධ අයත් වෙනවා, අබෞද්ධ අයත් වෙනවා නේද? ඉඳලා හිටලා චීන, ඇමරිකා, මොංගෝලියා වගේ අයත් එනවා නේද? ඉතින් ඒ නිසා මේ ධර්මය විවෘතයි. ඒ නිසා මිනිස්සුන් අනාගතය තුළ මේ වාද ભેද නැති කරලා අපි ඔක්කොම මිනිස්සු, මිනිස්සු ඔක්කොම හුස්ම ගන්නවා, මිනිස්සු ඔක්කොටම දුක සැප දැනෙනවා, මිනිස්සුන්ගේ මේ අධ්‍යාත්මික ක්‍රියාවලියක් තියෙනවා, මේක ආගමික න්‍යායකින් බලන්නේ නැතුව විද්‍යාත්මක පරීක්ෂණයකින් තේරුම් අරගන්න කටයුතු කරනවා නම් මේ මුකුත් ප්‍රශ්නයක් නැතුව කවුරුත් මිනිස්සු සාමකාමීව ලස්සනට ජීවත් වෙනවා මේ ලෝකයේ. දෘෂ්ටි ජාලයක් කියන එක තේරුම් කරගන්න. මේ වහඳ වේදගම් තුල තියෙන්නේ මොකද්ද? දෘෂ්ටි ජාලයක්. ඒ ජාලේ නිදහස් වෙච්ච ගමන් කවුද? අන් එවිට තමයි තියෙන්නේ. දැන් මේ ලෝකෙ හැමෝටම රටක් තියෙන පුදුම කියන්නේ මට රටක් නෑ. හැමෝටම ජාතියක් තියෙන පුදුම කියන්නේ මට ජාතියක් නෑ. හැමෝටම ආගමක් තියෙන පුදුම කියන්නේ මට ආගමක් නෑ. හැමෝටම මොනව මොනව හරි හොඳ හෝ ප්‍රතිපත්ති තියෙනව, නරක හෝ ප්‍රතිපත්ති තියෙනව, හොඳයි කියලා හදාගත්ත නරක ප්‍රතිපත්ති තියෙනව, නරකයි කියලා හදාගත්ත හොඳ ප්‍රතිපත්ති තියෙනව, ඔහොම කවලම් ප්‍රතිපත්ති තියෙනවා මොකක් හරි ප්‍රතිපත්තිය. මට ප්‍රතිපත්තියක් නෑ. දැන් ප්‍රතිපත්තිය කියන කිව්වහම අපි හිතන්නේ හොඳ ප්‍රතිපත්ති විතරයි කියලා. සමහර අය ප්‍රතිපත්ති ගරුකයි, හැබැයි නරකයි. නරක ප්‍රතිපත්තියක් තමයි ඔවුන් ගරු කරන්නේ. සමහර අය කියනවා ඒ අය හරියට ආගම අදහනවා. ආගම අදහනවා කියලා කරන්නේ පව් වැඩ. ඉති වැඩක් තියෙනවා. මේ කට්ටිය කියනවා මේ උදේ පාන්දර නැගිටලා ඒගොල්ලෝ පහට මේ ආගම අදහනවා කියලා. මංගෝ ඉතින් පහට ආගම ඇදුවත් කරන්නේ උදේ පාන්දර එළුවේ ගෙබෙල්ල කපන එක නා. වැඩක් නැහැ නේ. ඒ නිසා අපේ බෞද්ධයෙක් දවල් 10ට නැගිටලා මලක් කඩාගෙන ගිහිල්ලා පූජා කරත් අයිට වඩා වටිනවා කියලා. නේ? ඒ නිසා මේ මට ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්ති ගරුක නැහැ. මේ ඕනම කෙනෙක් අවිහස ඕන විදිහකට වෙනස් වෙන්නත් පුළුවන්. ආ එහෙමත් ගැතියක් තියෙනවා. හොඳයිට බොහොම හොඳයි. නරකයටත් බොහොම හොඳයි. ඒ විදිහට වෙනස් වෙන්නේ නැතුව බෑ. unlimited නේ. unlimited. limited නෑ. limit නෑ. එයාට ඕන ප්‍රශ්නේ මොකන්ද? එයාට තේරෙන භාෂාව මොකන්ද? එයාව හික්මවන්න පුළුවන් මොකෝ විදිහටද? ඒ විදිහට ගන්නවා. ඒකනේ බුදුහාමුදුරන් යහවනේ ඔබ වහන්සේ මිනිස්සු ප්‍රීදෝනෝද කියලා. එහෙම ගන්නෑ. ඉතින් කට්ටක් හිරගත්ත කරගත්තොත් උගුරට ඇඟිල්ල දාලා හරි ගන්න සිද්ධ වෙනවා. රිදවන්නත් වෙනවා. ඒකත් කරන්නේ බොහොම දයාවෙන්. එච්චරයි. එසා උපාය ශීලීත්වයේ තුල ජයග්‍රහණය ලබන්න ඕන. අයියන් දීමා මැරෙන හැටි පෙන්වන්නම් කියලා ඉවරලා බෙල්ල තියෙන මෝඩයෙක් වෙනනම් එපා. ඉතිහාසයේ වීරයෝ නෙවෙයිනේ ඒක ඒක එහෙම කරයි කියලා ඒ ප්‍රබන්ධයක් හැදුවේ අයංසක දරුව දෙන්න මරලා සම්මාල්ලලා අරගෙන. එහෙම නිකන් ප්‍රබන්ධයක් හැදුවා. ඒගොල්ලෝ කැමැත්තෙන් මලේ කියලා ප්‍රබන්ධයක් හැදුවා. බලන්න චූටි අත දරුව පවා සුදු ජාතිකයාද මානව හිමිකම් පෙන්නන සුද්දා කරපු වැඩ. කිරි කැටි දරුව දෙන්න මෙච්චර මෙහෙමු කියලා අල්ප මාත්‍රයක අඟල් භාගයක මොලයක් තියෙනවා කරනවාද මේ අහිංසක දරුව දෙන්න? මේ මේ දරුව මොනවද දන්නේ කියලා අතහැරලා දාන්න. මේ දරුව පණිත මේවද කියලා අපිට බන කියන අය සුද්ධ අගේ කරන කට්ටිය මතක තියාගන්න ඕන. ඒ සුද්ධ විවේචනය කරන්න බෑ. දැන් ඒ සුද්ධ ටික නැහැ. ඒගිනේ අලු සුද්ද ටික ඒ සුද්දොත් එක්ක සෝදෝ ඉන්න. ඒ සුද්දට අර පරණ කොඩියත් මන් දැක්ක තාම බිම දාලා පාග ඒක මතක් කරනවා. එතකොට තව තව ඇවිස්සෙනවා. ඒව අමතක කරලා දාන්න. එලාරට මේ දුටු ගැමුණු කඩුවෙන් ගහන චිත්‍ර පාසල් පොතේ තියෙන්න ඕනේ නෑ. ඒව අමතක කරලා දාන්න. හැම මිනිස් බව මතු කරගන්න උත්සාහ කරන අතීත වෛරය අතීත ක්‍රෝධය ඕන්නේ. ඒවා තුලින් තව තව වෛරක්කාරය හැටියට ලෝකේ අසමගිය වැඩි වෙනවා, ජීවත් වෙනවා. ඒ නිසා අපිට අසමගිය අඥාන ලෝකයක් තිබ්බනම් ඒ ලෝකේ අපි දුරු කරලා ඥානවන්ත ලෝකයකට, නැවුම් ලෝකයකට, මිනිස්සු හැපිටියට ඒකාබද්ධ විය යුතුයි, එකමුතු විය යුතුයි. ඒකයි වැදගත් කාරණේ තියෙන්නේ. එහෙනම් අපි අද දේශනාව අවසන් කරනවා. හැමදෙනාටම තව තවත් ශ්‍රී සද්ධර්ම අවබෝධය දීප්තිමත් කරගන්නට, අවබෝධ කරගන්නට අනිත් පිරිසට හැකියාව ශක්තිය ලැබේවා. ධර්මයේ හැරෙන්නට වෙන අන් සැනසෙල්ලක් නැත. අප්‍රමාදී වන්න කියන කාරණේ අපි මතක් කරනවා. සමහර පෞල්වල නෝන මහත්තයා දැකලා මහත්තයා දැකලා නැහැ ධර්මයේ. ඉතින් මහත්තුරුන්ටත් අපි මතක් කරනවා ධර්මයේ දකින්න. වැඩිහිටි දුවදරුවන්ටත් අපි මතක් කරනවා මේ ධර්මයේ තරුණ කාලයේදී දකින්න. දැක්කොත් වැඩි කාලයක් ජීවිතේ සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්. අපූර්වත්වයේ ජීවිතයක් ඔබට ලැබෙනවා. ඒ නිසා ධර්මයේ හැරෙන්නට නම් වෙන සැනසෙල්ලක් නැත. ධම්මං විනානත්ති සුඛානත්තා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.